பஞ்சம சதகய அதிலோபய யங் லத்தாங் தேன துட்டப்பாங் அதிலோபோ ஹி பாபகோ ஹன்சராஜாங்கஹித்வான சுவன்னா பரிஹாயத. யமக் லபன லதத எயின் சதுட்டுவிய யுத்துய அதிலோபய நபுரகி. அதிலோபய நிசா ஸ்வர்ண ஹான்சயா அல்வா பியாபத் கலவா கனீமென் தினபதா லெபெமின் திபுனு ரணின் பிரிஹுனாய. வஸ்துகாம க்ளேஷகாமயன் விசின் மடனா லத்தஹுட பிலியமக் நதிபவ. தன்ஹாஹி தட்டஸ்ஸ கரந்தி ஹேகே அமனுஸ்ஸ வத்தஸ்ஸ கரந்தி பண்டிதா. நகாம நீதஸ்ஸ கரோதி கோச்சி ஒக்காந்த சுக்காச ஹி கா திச்சிக்கா. காமினீத ஜாதகேன் திருஷ்ணா சர்பயன் விசின் தஷ்டகர்ண லத்தஹுட சமஹரக்கெனிக் மந்திர ஔஷத ஆதியன் பிலியாம் கெருதி. அமனுஷ்யன் விசின் பீடாக்கரண லத்தஹுட மந்திர ஔஷத ஆதியன் பண்டிதையோ பிலியாம் கருதி. வஸ்துகாம க்ளேஷகாமயன் விசின் பீடித தனத்தாஹட கிசிவெக் பிலியம் நொகெரை. குசல தர்ம சீமாவ இக்மவூ அகுசலேஹி பிஹிட்டி தனத்தாஹட கிணயம் பிலியமக்த. திருஷ்ணாவ ஷோகேட்டஹா பயட்ட ஹேத்துவன பவ. தன்ஹாய ஜாயதி சோகோ தன்ஹாய ஜாயதி பயங் தன்ஹாய விப்பமுத்தஸ நத்தி சோகோ குதோ பயங். தம்மபதே பியவாகேன் திருஷ்ணாவனிசா ஷோகே ஹட்டகனி திருஷ்ணாவனிசா பிய அதிவே. திருஷ்ணாவின் மிதுனஹுட ஷோகேயக் நத பியக் கொயிந்த. தஹச பகின் அகனா காத அட காதா அட. காமம் காமய மானஸ தஸ்ஸ சே தங் சமிச்சதி அத்தா பீதி மனோஹோதி லத்தா மச்சோ யதிச்சதி. காமயான் பதன்னாவூ தனத்தா ஹட இதின் ஏ பெத்தூதய சிதுவி சிதுவேனம் மினிஸ்தெமே கெமெத்த பரித்தென் லபா ஏ காந்தேன் சதுடு சித் அத்தேவே. காமங் காமய மானஸ தஸ்ஸ சே தங் சமிச்சதி ததோ நங் அபரங் காமே கம்மே தன்ஹங் வ விந்ததி. காமயன் பதன்னாவூ தனத்தாஹட இதின் ஏ பெத்தூதய சிதுவேனம் இன்பசு கிரீஷ்மகாலேதி பிபாசே அதிவண்ணாக்மென் ஒஹுட திருஷ்ணா பிபாசே வடவடா அதிவே. கவங்வ சிங்கினோ கிங்கங் வட்டமானஸ்ஸ வட்டதி ஏவங் மந்தஸ்ஸ போசஸ்ஸ பாலஸ்ஸ அவிஜானதோ பீயோ தன்ஹா பிபாசாத வட்டமானஸ்ஸ வட்டதி. அங்கதி வஸ்ஸா வெடித்ம அங் த வெடே. எபரித்தே நுவன மதவு பால தர்மயான்ஹி எதுனாவூ காரண அகாரண நொதன்னாவூ தனத்தாஹட ஒஹு வெடித் வெடித்ம நொலத் காமயன் பிலிபந்தவு திருஷ்ணாவஹா பிபாசாவ தவத் வெடே. பதவியா சாலிய வகங் காவஸ்ஸ தாசா போரிஸ்ஸங் தத்வாவி நலமெத்தஸ்ஸ இதி வித்வா சமங்சரே. பொலவிஹி அதிதா ஹெல் கெத்ஹா யவ கெத்த எக் அயுக்குட்டும துன்னேத ஏ புத்கலையாட்ட எயின் அதிவீமக் நொவே. எபவின் நுவனத்தே திருஷ்ணாவட்ட வசக நொவி மனா கொட்ட ஹசிரென்னேய. ராஜா பசாய்ஹ பட்டவிங் விஜெத்வா சாசாகரந்தாங் மஹிமா வசந்தோ ஓரங் சமுத்தஸ்ஸ அதித்த ரூபோ பாரங் சமுத்தஸ்ஸ பி பத்த ஏத. ரஜுதெமே ஜனயா அபிபவனே கொட்ட பிருத்துவிய தினாகென சாகரே கிழவர கொட தி பொலவட்ட அதிபதிவ வாசிய கரன்னேத. சமுத்திரேன் மெத்தரின் பமனக் திருப்தியட நொபமின சமுத்திரேன் எத்திரத பதன்னேய. යාව අනුස්සරංකාමේ මනසා තිත්ති නාංජිගා තතෝ නිවත්තා පටික්කම්ම දිස්වා තේවේ තිත්තා යේ පඤ්ඤාය තිත්තා. කොතෙක් කාම වස්තුූන් සිතින් සිහි කළේද ඒවායින් සත්වයා තෘප්තියක් නොලබන්නේය. තවත් ලබන්නටම සිතන්නේය. සිතින් හා කයින් ඒ කාමයන් කෙරෙන් පසු බැස ප්‍රඥාවෙන් කාමයන්ගේ දොස් දැක යම් කෙනෙක් ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණියාහුද ඔහුම තෘප්තියට පැමිණියාහු වෙති. පඤ්ඤා තිත්තිනං සෙට්ටං නසෝ කාමේහි තප්පති පඤ්ඤා තිත්තං පුරිසං තණ්හාන කුරුතේ වසං. ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණීමේ ශ්‍රේෂ්ඨය. ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණ තැනැත්තේ කාමයන් නිසා නොතවෙන්නේය. ප්‍රඥාවෙන් තෘප්තියට පත් තැනැත්තා තෘෂ්ණාවගේ වසඟයට නොපැමිණෙයි. අපිචිනේ තේව කාමානි අපිච්ඡස්ස අලෝලුපෝ සමුද්දමත්තෝ පුරිසෝ නසෝ කාමේහි තප්පති. කාම තෘෂ්ණාව නැසීමම කරන්නේය. අල්පේච්ඡ වන්නේය. කාමයන් කෙරෙහි ලොල් නොවන්නේය. මහත් වූ ප්‍රඥාව ඇති බැවින් සාගරයේ තරම් වූ පුරුෂ තෙමේ මහත් වූ ගින්නකින් සාගර ජලය නොතවෙන්නාක් මෙන් ක්ලේශ කාමයන්ගෙන් නොතවෙන්නේය. රතකාරෝව චම්මස්ස පරිකන්තං උපාහනං යං යං චජති කාමානං තන්තං සම්පජ්ජිතේ සුඛං සබ්බංචේ සුඛ මිච්ඡෙය්‍ය සබ්බකාමේ පරිච්ඡයේ. කාම ජාතකෙන් පාවහන් තනන කම්කරුවා සමේ නොමනා කොටස් කපාහැර පාවහන් තනා මිල ලබා යම්සේ සැපවත් වේද එමෙන් නුවණැත්තේ නුවණ නැමැති සැතින් කපාහරිමින් කාමයන්ගෙන් යම් පමණ බැහැර කෙරේද ඒ ඒ පමණට ඔහුට කාය වචී මනක්කර්ම සුවසේ සිදුවේ. සකල කාය වචී මනක්කර්මයන්ගේ සුවසේ සිදුවීම ඉදින් කැමති වන්නේ නම් සියලු කාමයන් හරණේය. රස තෘෂ්ණාව නකිරත්ති රසේහි පාපියෝ ආවාසේහි වා සන්තවේහි වා වාතමිගං ගේහ නිසිතං වාසමානෙසි රසේහි සංජයෝ. වාතමිග ජාතකෙන් වාසස්ථාන පිළිබඳ තෘෂ්ණාවද නපුරකි. මිත්‍ර සන්තවය පිළිබඳ තෘෂ්ණාවද නපුරකි. එහෙත් රස තෘෂ්ණාව පමණට නපුරක් නම් නැත. සංජය නම් උයන්පල්ලා වනය ඇසුරුකොට වෙසෙන වාත මෘගයා රසයෙන් තමාගේ වසයට පැමිණවි. පරම රසය සාදුං වා යදි වා සාදුං අප්පං වා යදි වා බහුං විස්සත්තෝ යත්ථ බුඤ්ජෙය්‍ය විස්සාස පරමා රසා. කේසව ජාතකෙන් මිහිරි වූ හෝ අමිහිරි වූ හෝ මද වූ හෝ බොහෝ වූ හෝ බොජුනක් යම් තැනක විශ්වාසව වළඳානම් එය මිහිරිය. රසයෝ විශ්වාසය ප්‍රධාන කොට ඇත්තෝය. පමණ දැන ආහාර වැළඳිය යුතු බව. මනුජස්ස සදා සතිමතෝ වත්තං ජානතෝ ලද්ධ භෝජනේ තනුතස්ස භවන්ති වේදනා සනිකං ජීරති ආයුං පාලයං. කෝසල සංයුක්තයෙන් සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නා වූ ලද බොජුනෙහි ප්‍රමාණය දන්නා වූ ඒ මනුෂ්‍යයා හට වේදනාවෝ තුනී වෙති. ජීවිතය ආරක්ෂා කරමින් ආහාරය සෙමින් දිරයි. එක් බතක් වළඳනා බ්‍රහ්මචාරීන් වර්ණවත් වීමේ හේතු. මෙය දෙවියෙකුගේ ප්‍රශ්නයකි. අරඤ්ඤේ විහරන්තානං සත්තානං බ්‍රහ්මචාරිනං ඒක බත්තං බුඤ්ජමානනං කේන වන්නෝ පසීදති. කෙලෙස් සංසිඳ වූ ශ්‍රේෂ්ඨ චරියා ඇත්තා වූ ආරඤ්ඤෙහි වෙසෙන්නා වූ එක් වේලක බත වළඳන්නා වූ පැවිද්දන්ගේ ශරීර වර්ණය කවර හේතුවක් නිසා බබලාද? අතීතං නානු සෝචන්ති නප්පජන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. බුදුන් වහන්සේගේ පිළිතුර. පැවිද්දෝ ඉකුත් වූ දේ ගැන ශෝක නොකරති. අනාගතය නොපතති. වර්තමානයේ ලද දෙයකින් යපෙති. මේ කරුණු තුනෙන් ඔවුන්ගේ ශරීර වර්ණය බබලයි. අනාගතප්ප ජප්පාය අතීතස්සානුසෝවනා ඒතේන බාලා සුස්සන්ති නලෝව බරිතෝලුතා. දේවතා සංයුක්තෙන් අනාගතය පැතීමෙන්ද අතීතය ගැන ශෝක කිරීමෙන්ද යන දෙකරුණෙන් බාලයෝ කපා අව්වේ ලූලා බටදඬු මෙන් වියලෙති. ක්‍රෝධය. කෝදං ඤත්වා සුඛං සේති කෝදං ඤත්වා න සෝචති කෝදස්ස විසමූලස්ස මදුරගස්ස බ්‍රාහ්මණ වදං අරියෝ පස්සං සම්ති තංහි ඤත්වා න සෝචති. බ්‍රාහ්මණ සංයුක්තෙන් බ්‍රාහ්මණේ ක්‍රෝධය නසා සුවසේ නිදයි. ක්‍රෝධය නසා ශෝක නොකරයි. මුල්ල විෂ වූ අගමිහිරි වූ ක්‍රෝධයාගේ නැසීම ආර්යයෝ පසසති. එය නසා ශෝක නොකරෙයි. කට්ඨස්මින් මත්තමානස්මින් පාචකෝ නාම ජායති තමේව කට්ඨං දහති යස්මාසෝ ජායතේ ගිනි. ලීයක් තවත් ලීයක් උලන කල්හි ගින්න හටගනි. ඒ ගින්න යම් ලීයකින් හටගත්තේද ඒ ලීයම එයින් දවනු ලැබේ. ඒවං මන්දස්ස පෝසස්ස බාලස්ස අවිජානතෝ සාරම්භෝ ජායතේ කෝදා සෝපිතේ නේව ඩයිහති. එමෙන් නුවණ මද වූ බාල වූ කාරණයන් නොදන්නා වූ තැනැත්තා හට සාරම්භය හෙවත් එකට එක කිරීම නිසා ක්‍රෝධය හටගනි. පසුව හෙතෙමේද ඒ ක්‍රෝධයෙන් දවනු ලබා. අග්ගීව තීන කට්ඨස්මින් කෝදෝ යස්ස පවඩ්ඩති නිහියති තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමා. වියලි තනවල හා දරවල ගින්නමෙන් යමකුගේ సంతානෙහි ක්‍රෝධය වැඩේද කාලපක්ෂේහි සඳමෙන් ඔහුගේ යසස පිරෙයි. අංජ ජානෝ ධූමකේතුව කෝදා යස්සූපසම්මති ආපුරති තස්ස යසෝ සුඛපක්ඛේව චන්දිමා. චුල්ලබෝධි ජාතකෙන් දර නැති ගින්නමෙන් යමිකුගේ సంతානෙහි ක්‍රෝධය සංසිදේද ඔහුගේ යසස ශුක්ලපක්ෂේහි චන්ද්‍රයාමෙන් පිරෙයි. කෝද සම්මද සම්මත්තෝ ආය සඛ්‍යං නිගච්ඡති ඥාති මිත්තා සුභජ්ජාච පරිවජ්ජෙන්ති කෝදනං. ක්‍රෝධ මදයෙන් මත් වූ යේ අයසසට පැමිණේ. ඥාතිහුද මිත්‍රයෝද සහෘදයෝද ක්‍රෝධ කරන්නා දුරු කරති. අනත්ථ ජානෝ කෝදා කෝදෝ චිත්ත පකෝපනෝ බය මන්තරතෝ ජාතං තං ජානෝ නාව කුජ්ජති. ක්‍රෝධය අනර්ථ ඇති කරන්නෙකි. ක්‍රෝධය සිත කෝප කරවන්නෙකි. ක්‍රෝධය ඇතුළෙන්ම හටගන්නා බියකි. සත්වතෙමේ ඒ බව නොදනි. කුද්ධෝ අත්තං න ජානති කුද්ධෝ ධම්මං න පස්සති අන්දත්තමං තදා හෝති යංකෝදෝ සහතේ නරං. අංගුත්තර සත්තක නිපාතෙන් කිපුණු තැනැත්තේ අර්ථය නොදනි. කිපුණු තැනැත්තේ ධර්මය නොදනි. ක්‍රෝධය යම් මිනිසෙකු යට කෙරේද ඒ කල්හි ඔහුට මද මහා අඳුරක් ඇති වෙයි. විවාදය ආරවුල. මෙය තේරුම් ගැනීමට දබ්බපුප්ප ජාතකය බලනු. විවාදේන කිසා හොන්ති විවාදේන ධනක්ඛයා ජිනා උද්ධා විවාදේන බුංජ මායාවි රෝහිතං. විවාදය නිසා සත්වයෝ කෘෂ වෙති. විවාදය නිසා ධනය ෂය වෙයි. විවාදය නිසා දියබල්ලෝ දෙදෙන මසින් පිරිහුණෝය. මායාවී රේමස අනුභව කරව. ඒව මේවං මනුස්සේසු විවාදෝ යත්ථ ජායති ධම්මට්ඨං පටි දාවන්ති සෝහි නේසං විනායකෝ ධනාපි තත්ථ ජීයන්ති රාජකෝ සෝ පවඩ්ඩති. දබ්බපුප්ප ජාතකෙන් විවාදය නිසා දියබල්ලෝ යම්සේ රෙමසින් පිරිහුණාහුද, එපරිද්දෙන් මනුෂ්‍යයන් කෙරෙහි යම් කරුණකට විවාදයක් හටගත්තේද, ඒකල්හි ඔවුහු එය සංසිඳවාගනු පිණිස විනිශ්චකාරයා වෙත යති. ඔහු ඔවුන්ගේ නායකයාය. විවාදයට පැමිණියෝ එහි ධනයෙන් පිරිහෙති. ඔවුන්ගේ ධනයෙන් රජුගේ භාණ්ඩාගාරය පිරෙයි. ජය පරාජය දෙකම යහපත් නොවන බව. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං. ධම්මපදය සුඛ වර්ගයෙන් විවාදයෙන් හෙවත් කලහයෙන් දිරන තැනැත්තේ සතුරෙක් ඇති කරගන්නේ වෙයි. පැරදුණු තැනැත්තේ කවදා පලිගන්නෙම් දැයි සිතමින් දුකසේ වෙසෙයි. ජය පරාජය දෙකම හැර සංසුන් වූ තැනැත්තේ සුවසෙයි වෙසෙයි. වෛරය යෝන හන්ති න ගාතේති න ජිනාති න ජාපයේ මෙත්තංසෝ සබ්බ භූතේසු වෙරං තස්සන කේනචි. චක්ඛවාක ජාතකෙන් යමෙක් අනුන් නොනසාද නොනසවාද, අනුන්ගේ ධනය නොදිනාගනීද, අනුන් ලවා නොදිනවාද, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය ඇත්තා වූ ඔහුට කිසිවෙකු හෝ වෛරයක් නැත. නහි වේරේන වේරානි සම්මන්තීද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ. ධම්මපදය යමක වර්ගයෙන් මේ ලෝකේහි කිසි කලෙක වෛර කිරීමෙන් වෛරය නොසංසිඳෙයි. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්මය. මේ අවෛරයෙන් වෛරය සංසිඳන බව පෞරාණික ධර්මයයි. එය බුද්ධාදී උතුමන් ගිය මගයි. පරදුක්ඛු පදානේන අත්තනෝ සුඛ මිච්ඡති වේර සංසග්ග සංසට්ඨෝ වේරා සෝ න පරිමුච්ඡති. ධම්මපදය පකින්නක වර්ගය. යමෙක් පරහට දුක්දීමෙන් තමාට සැප ලැබනු කැමති වේද, ආක්‍රෝෂ කළ අයට ආක්‍රෝෂ කිරීමය, පහර දුන්න අයට පහර දීමය යනාදී වශයෙන් වෛර සංසර්ගයෙන් මිශ්‍ර වූ හෙතෙමේ වෛරයෙන් නොමිදෙන්නේය. තමාමෙන් අන්‍යන්ද සැලකිය යුතු බව. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමංකත්වා නහනෙය්‍ය න ගාතයේ. ධම්මපදය දණ්ඩ වග්ගයෙන් සියල්ලෝම දඬුවමට තැති ගනිති. සියල්ලෝම මරණයට බිය වෙති. එබැවින් තමා උපමා කොට අනුන්ට පහර නොදෙන්නේය. පහර නොදෙවන්නේය. සමගියේ බලය. සම්මෝද මානා ගච්ඡන්ති ජාල මාදාය පක්කිනෝ යදා තේ විවදිස්සන්ති තදා ඒහන්ති මේ වසං. සම්මෝදමාන ජාතකෙන් මේ දැල ඔසවාගෙන පියාසර කළ වටු සමූහයක් ගැන වැද්දෙකු විසින් කියන ලද්දකි. මේ පක්ෂීහු මගේ දැල ඔසවාගෙන සතුටු වෙමින් යති. යම් කලෙක ඔවුහු ඔවුනොවුන් වාද කරන්නාහුද, එකල්හි ඔවුහු මාගේ වසඟයට එන්නාහුය. මට අසුවන්නාහුය. දිවිහිමියෙන් පණ්ඩිතයන් ඇසුරු කළේද බාලයා පණ්ඩිත නොවන බව. යාව ජීවම්පි චේ බාලෝ පණ්ඩිතං පයරු පාසති න සෝ ධම්මං විජානාති දබ්බී සූපරසං යතා. ඉදින් බාලයා කොතෙක්කල් පණ්ඩිතයන් ඇසුරු කළේද කොතෙක්කල් සැඳිකාවත් සැන්ද හැන්ද ව්‍යංජන රසය නොදැන ගන්නාක් මෙන් හෙතෙමේ ධර්මය නොදැන ගනි. තමාගේ බාල බව දන්නා බාලයා පණ්ඩිත වන බව. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ බාලෝ ච පණ්ඩිතමානී සවේ බාලෝති වුච්ඡති. යම් බාලයෙක් තමාගේ බාල බව දන්නේ නම් එයින් හේ පණ්ඩිත හෝ වෙයි. තමා පණ්ඩිතයයි සිතන බාලයාම ඒකාන්තයෙන් බාලයායයි කියනු ලැබේ. බාලයාගේ ශිල්ප ශාස්ත්‍ර ඥානයද අනර්ථය පිණිස වන බව. යාව දේව අනත්තාය ඥාත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුඛංසං මුද්ධමස්ස විපාතයන් ධම්මපදයේ බාල වග්ගයේ. බාලයාට ඇතිවන ශිල්ප ශාස්ත්‍ර ඥානයද අනර්ථය පිණිස වෙයි. බාලයාට ඇති ශිල්ප ශාස්ත්‍ර ඥානය ඔහුගේ නුවණ නැමැති හිස කපා හෙළමින් ඔහුගේ කුසල් පක්ෂය නැසයි. බාලයා ලබන යසසින්ද අනර්ථයක්ම කරන බව. යසං ලද්ධාන දුම්මේදෝ අනත්තං චරති අත්තනෝ අත්තනෝච පරේසංච හිංසාය පටිපජ්ජති දුම්මේද ජාතකේන්. නුවණ නැති තැනැත්තේ පිරිවර හා ඓශ්චර්ය ලබා එයින් තමාට අනර්ථයක් කරගන්නේය. හෙතෙමේ එයින් තමාට හා අනුන්ටද හිංසාවක් පිණිසම පිළිපදී. බාලයා යහපතක් කරමි සිතාගෙන කරන්නේද අනර්ථයක්ම බව. නවේ අනත්ථ කුසලේන අත්ථචර්යා සුඛාවහා හාපේති අත්ථං දුම්මේදෝ කාපි ආරාමිකෝ යත ආරාම දූසික ජාතකේන්. අනර්ථයට සමර්ථ වූ අර්ථයට නොසමත් වූ බාලයා විසින් කරන අර්ථචර්යාව සැප ඇති කරන්නක් නොවේ. උයනේ විසූ වඳුරාමෙන් මෝඩයා අර්ථයක් කරමීයයි අර්ථය නසන්නේය. හොඳක් යැයි නපුරක් කරන්නේය. මෝඩ මිතුරාට වඩා පණ්ඩිත සතුරා හොඳ බව. සෙය්‍යා අමිත්තෝ මේධාවී යංචේ බාලානුකම්පකෝ පස්ස රෝහිණිකං ජම්මින් මාතරං හන්තවානං සෝචති රෝහිණී ජාතකයෙන්. අනුකම්පා කරන්නා වූ යම් බාලයෙක් වේද ඔහුට වඩා නුවණැති සතුරා උතුම්. ලාමක වූ රෝහිණිය බලව ඈ මව මරා දමා ශෝක කරන්නීය. බාලයන් නොදැකීමම යහපත් බව. බාලානං න පස්සේන සුනේන ච බාලේන සංවසේ බාලේන නල්ලාප සල්ලාපං නකරේ නච රෝචයේ. මෙය අකීර්ති පණ්ඩිතයන්ගේ ප්‍රකාශයකි. බාලයා දක්නට නොවේවා, බාලයා ගැන අසන්නට නොලැබේවා, බාලයා හා එක්ව විසීමටද නොවේවා, බාලයා හා කතා කරන්නටද නොවේවා, බාලයා හා සතුටු වීමක්ද නොවේවා. අනයං නයති දුම්මේදෝ අදුරාය නියුච්ඡති දුන්නයෝ සෙය්‍යසෝ හෝති සම්මා වුත්තෝ පකුප්පති විනයංසෝ ජානාති සාදු තස්ස අද්දස්සනං අකිත්ති ජාතකෙන්. නුවණ නැත්තේ අකාරණය කාරණය කොට ගනි. ප්‍රාණවාදාදී නොයදිය යුතුහි යෙදේ. නොමනා දේම ඔහුට උතුම් දෙය වේ. අර්ථයෙන් ධර්මයෙන් මනාකොට කියන ලදියේ කිපෙයි. හේ ආචාර විනයද නොදනි. එබැවින් ඔහු නොදකීමම යහපති. ප්‍රඥයාගේ ලක්ෂණ. ගම්බීර පඤ්ඤං මනසා චින්තයං නාච්චවා චාහිතං කම්මං කරෝති ලුද්දං කාලගතං අත්තපදං න රිංචති තථා විදං පච්චවන්තං වදಂತಿ සරභංග ජාතකයෙන්. යමෙක් අර්ථ වශයෙන් හා පාලි වශයෙන්ද ගැඹුරු වූ කරුණු සිතින් සිතා ප්‍රකට කෙරේද, ඉතා අහිත වූ ප්‍රාණවාද ප්‍රාණවද ආදී රෞද්‍රකම් නොකෙරේද, ඒ ඒ කාලයට කළයුතු දාන සීල ආදිය නොපිරිහේවාද, එබඳු පුද්ගලයා බුද්ධාදීහු ප්‍රඥයෝයයි කියති. යදුනකං තං සන්ති යංපූරං සන්තමේවතං අඩ්ඩකුම් කුම් භූපමෝ බාලෝ රහදෝ පූරෝව පණ්ඩිතෝ. සුත්ත නිපාත කාලක සුත්ත. යමක් අඩුනම් එය සැලෙයි, යමක් පිරී තිබේ නම් එය ශාන්තමය. බාලයා අඩක් දිය ඇති සැලියක් වැනිය, පණ්ඩිතයා දිය පිරුණු විලක් වැනිය. හංසා කොංචා මයුරාච හත්තියෝ පසාදාමිගා සබ්බේ සීහස්ස බායන්ති නත්ති කා යස්මින් තුල්්‍යතා. හංසයෝද කොස්වහ ලිහිනියෝද මොනරුද ඇත්තුද එළුවෝද අන්‍ය මුර්ගයෝද යන මේ සියල්ලෝම සිංහයාට බිය වෙති. ඔවුන්ගේ ශරීරයෙහි සම බවක් නම් නැත. ඒව මේව මනුස්සේසු ධාරෝ චේපි පඤ්ඤවා සෝහි තත්ථ මහා හෝති නේව බාලෝ ශරීරවා. කේලි සීල ජාතකයෙන්. එමෙන් මනුෂ්‍යයන් කෙරෙහි වයසින් බාලයෙකු දුප්‍රඥවත් වී නම් හෙතෙම එහි මහත් වෙයි. මහත් වූ ශරීරය ඇති අඥානයා මහත් නොවෙයි. ආචාර සීලාදියට වඩා ප්‍රඥාව ශ්‍රේෂ්ඨ බව. පඤ්ඤාහි සෙට්ටා කුසලා වදන්ති නක්ඛත් රාජා රිව තාරකානං සීලං සිරින් චාපි සතඤ්ඤ ධම්මෝ අන්වායිකා පඤ්ඤවතෝ වදන්ති සරභංග ජාතකයෙන්. ආචාර සීලය ඉසුරුමත් බවය, සත්පුරුෂ ධර්මය යන මේවාට වඩා ප්‍රඥාව ශ්‍රේෂ්ඨයයි බුද්ධාදී උතුමෝ පවසති. ආචාර සීලය ඉසුරුමත් බවය, සත්පුරුෂ ධර්මය යන මේවා ප්‍රඥා අනුව යන්නාහුයයි බුද්ධාදී උතුමෝ කියති. සිත චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගු දේවතා සංයුක්තය. ලෝවසිතෙමේ සිතින් ඒ ඒ තැනට පමුණුවනු ලැබේ, සිතින් ඒ ඒ තැනට අදනා ලැබේ. එක ධර්මයක් වූ චිත්තයාගේ වසඟයට සියල්ලෝම ගියාහු. සොරෙකු සතුරෙකු කරන නපුරකට වඩා නපුරක් නොමනාසිත කරන බව. දිසෝ දිසං යං තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡා පනීතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. සොරෙක් තවත් සොරෙකුට යම් නපුරක් කෙරේද, සතුරෙක් සතුරෙකුට යම් නපුරක් කෙරේද, එයට වඩා නපුරක් නොමනාකොට පැවැත් වූ සිත සත්වයාට කරන්නේය. මා පිය ආදීන් කරන යහපතට වඩා උසස් යහපතක් හොඳ හිත කරන බව. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වා පිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝ නං තතෝ කරේ. ධම්මපදයේ චිත්ත වර්ගයෙන්. ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා දීම නැමැති යම් උතුම් අර්ථයක් මනාකොට තබන ලද සිතින් සිදු කරනු ලැබේද, ඒ යහපත දරුවෙකුට මවද නොකරන්නේය, පියාද නොකරන්නේය, අන්‍ය නෑයෝද නොකරන්නාහ. දස කුසල ධර්ම විශේෂෙහි මනාකොට තබන ලද සිත ඒ පුද්ගලයා අතිශයින් උත්තමයෙක් කරන්නේය. සිත නොපහන් කල්හි ආත්මාර්ථ පරාර්ථ දෙක නොපෙනෙන බව. යතෝ දකේ අවිලේ අපසන්නේ නපස්සති සිප්පි සම්බූක මච්ච කුම්බං ඒවං ආවිලේහි චිත්තේ නපස්සති අත්ථ දත්තං පරත්තං. මඩ වූ අප්‍රසන්න වූ දියෙහි රන්වන් බෙල්ලන් හා වටබෙල්ලන්ද මත්ස්‍ය සමූහයද යම්සේ නොපෙනේද? එපරිද්දෙන් සිත රාගාදියෙන් අප්‍රසන්න වූ කල්හි ඒ පුද්ගල තෙමේ ආත්මාර්ථය හා පරාර්ථය නොදකි. සිත ප්‍රසන්න කල්හිම ආත්මාර්ථ පරාර්ථ දෙක පෙනෙන බව. යතෝ දකේ අච්චේ විපසන්නේ යෝ පස්සති සිප්පිච මච්ච ගුම්බං ඒවං අනාවිලේහි චිත්තේ සෝ පස්සති අත්ථ දත්තං පරත්තං. මඩෙහි මිශ්‍රණ වූ පිරිසුදු වූ ජලයෙහි රන්වන් බෙල්ලන් හා මත්ස්‍ය සමූහය යම්සේ පෙනේද? එමෙන් සිත පහන් වූ කල්හි ඒ පුද්ගලයාට ආත්මාර්ථය හා පරාර්ථය පෙනේ. සිත ආරක්ෂා කරගෙන සිටින තැනැත්තා හට දුක් එන්නට තැනක් නැති බව. යස්ස සේලූ පමං චිත්තං ටිතං නානු කප්පති වීරත්තං රජනී යේසු කෝපනෙය්‍ය නකුප්පති යස්සේවං භාවිතං චිත්තං කුතෝතං දුක්ඛ මෙස්සති. උදානයෙන් යමකගේ සිත ගල් කන්දක් වැනිද, ස්ථීර වේද, නොසලේද, ඇලුම් කළ යුතු සත්ව සංස්කාරයන් කෙරෙහි නොඇලේද, කිපිය යුතු කරුණුවලදී නොකිපේද, යම් කෙනෙකුගේ සිත එසේ නොසලී පවත්නා පරිදි වඩන ලදද, ඔහුට කොයින් දුක ඒද? නොඒමය. නොසිතන්නා විශේෂයට නොපැමිණෙන බව. නා චින්තයන්තෝ පුරිසෝ විශේෂ මදි ගච්ඡති චින්තස්ස පලං පස්ස මුත්තෝස්මි මාර බන්දනා. වට්ටක ජාතකෙන් විපත් පැමිණි කල්හි ඉන් මිදීමේ උපාය නොසිතන්නා වූ තැනැත්තේ සැපේ නැමැති විශේෂයට නොපැමිණෙයි. සිතීමේ ඵලය බලව මම මාර බන්ධනයෙන් මිදුනේ වෙමි. දේව ධර්මයෝ හිරියොත්තප්ප සම්පන්නා සුක්ඛ ධම්ම සමාහිතා සන්තෝ සප්පුරිසා ලෝකේ දේව ධම්මාති උච්චරේ. දේව ධම්ම ජාතකෙන් ලජ්ජා බිය දෙකින් යුක්ත වූ කුසල ධර්මයන්ගෙන් යුක්ත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ ලෝකේහි දේව ධර්මයෝ යයි කියනු ලැබෙත්. සාධු ධර්ම හතර. දක්ඛං ගහපතං සාධු සංවිභජ්ජඤ්ඤ භෝජනං අහසෝ අත්ථ ලාභේසු අත්ථ ව්‍යාපත්ති අව්‍යක්කතෝ. ඉන්ද්‍රිය ජාතකයෙන් ගිහිගේ වාසය කරන තැනැත්තාගේ වස්තුව සැපීමේ සමත් බව යහපත්ය. උත්සාහයෙන් සපයාගත් වස්තුව දිය යුත්තන්ට දෙමින් බෙදා අනුභව කරන බව යහපත්ය. ධනය ලත් කල්හි උඩඟු නොවීම යහපත්ය. වස්තු විනාශයේදී ශෝක කරමින් නොවෙහෙසෙන බව යහපත්ය. සාධු නර ධර්මය. සාධු නර ධර්මය පූර්ණක නම් යක්ෂයා හට මහබෝසත් විදුර පණ්ඩිතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. යථානු යායීච භාවාහි මානව අලංච පානින් පරිච්ච යස්සු මාචස්සු මිත්තේසු කදාචි දුබ්භි මාව වසං අසතීනං න ගච්ඡේ. මානවකය ගිය තැනැත්තා අනුව යන්නේ වෙව තෙත් වූ අත්ත දැවීමෙන් වෙන් වෙව කිසි කලෙක මිත්‍රයන්ට ද්‍රෝහි නොවෙව කිසි කලෙක සිහි නැතියන්ගේ වසඟයට නොයව. කතං නුයාතං අනුයාති හෝති අල්ලංච පානින් දහතේ කතංසෝ අසීතීච කාකෝ පනමිත්ත දුබ්බෝ අක්කාහි මේ පුච්චිතෝ ඒත මත්තං. කෙසේ නම් ගියතනැත්තා අනුව යන්නේ වේද? හේතෙමේ තෙත් වූ අත දවන්නේ කෙසේද? සිහිනැති තැනැත්තී නම් කවරීද? මිත්‍ර ද්‍රෝහියා කවරේද? අසන්නා වූ මට මේ කාරණය කියනු මැනවි. අසත්තුනං අසත්තුතං නෝ පීච දිට්ඨ පුබ්බං යෝ අසානෙනෝ පි නිමන්තෙය්‍ය තස්සේව අත්තං පුරිසෝ කරෙය්‍ය යතානු යායීති තමාහු පණ්ඩිතා. යම් කිසිවෙක් තමාහා දිනක් දෙකක් පැමිණ දෙකක් පමණමුත් කිසිකලක එක්ව නොවිසූ කිසිකලක නුදුටු විරු කෙනෙකුට වාඩිවන්නට අසුනක් දීම පමණකින් මුත් සංග්‍රහ කෙලේද? ඒ සංග්‍රහය ලැබූ පුරුෂ තෙමේ සංග්‍රහ කළ තැනැත්තා හට යහපතක්ම කරන්නේය. පණ්ඩිතයෝ එසේ කරන්නා වූ තැනැත්තා ගිය අය අනුව යන්නේ යැයි කීහු. යස්සේ කරත්තම්පි ගරේ වසෙය යත්තන්න පානං පුරිසෝ ලබේත නතස්ස පාපං මනසාපි චේතයේ අද්දුබ්බ පානින් දහතේ මිත්ත දුබ්බෝ. පුරුෂතෙමේ යමකුගේ ගෙයි එක්රයක් මුත් විසුයේද යම් කේකදී ආහාරපාන ලැබුයේද ඒ තැනැත්තා හට නපුරු නපුරක් සිතින්වත් නොසිතන්නේය. ගුණ කළ අයට නපුරුකම් කරන්නා වූ මිත්‍ර ද්‍රෝහියා තමාගේ ආහාර වළඳන අත දවන්නේය. ආහාර පාන දුන් තැනැත්තේ වළඳන අත වැනි බැවින් මෙසේ වදාළහ. යස්ස රුක්ඛෙස්ස ඡායාය නිසී දෙය්‍ය සයෙය්‍යවා නතස්ස සක්ඛං වංජෙය්‍ය මිත්තා දුබ්බෝහි පාපකෝ. යස්ස රුක්ඛස්ස ඡායාය යනාදී ගයේ භාවය කලින් 57 පිටුවේ දැක්වින. පුන්නම්පි චේතං පටවින් ධනේන දජ්ජිත්‍යෝ පුරිසෝ සම්මතාය ලද්දා කණං අතිමඤ්ඤයෙය්‍ය තම්පි තාසං වසං අසතීනං න ගච්ඡේ. මාහැර අන් පුරුෂයෙකු මේ ස්ත්‍රිය කැමති නොවන්නේය යයි සලකන ලද ස්ත්‍රියකට පුරුෂයෙක් ධනයෙන් පිරු මේ මහපොළව සම්පූර්ණයෙන් අයිති කර දුන්නේද අවකාශයක් ලදහොත් ඒ ස්ත්‍රියද ඒ පුරුෂයා ඉක්මවන්නේය. කලගුණ අමතක කරන්නා වූ ඒ ස්ත්‍රීන්ගේ වසඟයට හසු නොවේව. ඒවංකෝ යාතං අනුයායි හෝති අල්ලංච පානින් දහතේ පුනේවං අසීතී ච සාසෝ පන මිත්ත දුබ්බෝ සෝ ධම්මියෝ හෝති පහස්සු අධම්ම. විදුර ජාතකෙන් මෙසේ ගිය තැනැත්තා අනුව යන්නේ වෙයි, මෙසේ නැවත තමාගේ වළඳන අත දවන්නේ වෙයි කියන ලද්දා වූ ඒ ස්ත්‍රිය සිහි නැති තැනැත්තිය. තමාට සංග්‍රහ කළ අයට නපුරුකම් කරන්නා වූ හේ වනාහි මිත්‍ර ද්‍රෝහියාය දිව්‍ය රාජ්‍ය ඒ තොප මේ ධර්ම හතරින් යුක්ත වී ධාර්මික වෙව. නොමනා හතර දෙනෙක්. අලසෝ ගිහි කාමභෝගී න සාධු අසඤ්ඤතෝ පබ්බජිතෝ න සාධු රාජාන සාධු අනිසම්මකාරී යෝ පණ්ඩිතෝ කෝදනෝ තං සාධු. රට්ඨ ලට්ටි ජාතකෙන් අලස වූ කාමභෝගී ගිහියා යහපත් නොවේ. සංසිදීමක් නැත්තා වූ පැවිද්දා යහපත් නොවේ. නොවිමසා ක්‍රියා කරන්නා වූ රජ යහපත් නොවේ. යම් පණ්ඩිතේ ක්‍රෝධ කෙරේ නම් ඔහුගේ ඒ කිපෙන බව යහපත් නොවේ. මහා බල සතරක්. චත්තාරෝමේ මහරජ ලෝකේ අති බලා බුසා රාගෝ දෝසෝ මදෝ මෝහෝ යත් පඤ්ඤාන ගාදති. මහරජ, රාගය, ద్వේෂය, මදය, මෝහය යන මේ ධර්මයෝ හතර දෙන ලෝකේහි අති බලයෝය. සිත් සතන්හි ඒ ධර්ම නැගය සිටින්න කල්හි ඒ පුද්ගල සන්තානයේ ප්‍රඥාව පිහිටක් නොලබයි. පාප විතර්කයන් විසින් නුවනතියන්ද පෙළෙන බව. මේදා විනම්පි හිංසන්ති ඉසින් ධම්ම ගුණේ රතං විතක්කා පාපකා රාජා සුභා රාගු පසංහිතා. හාරිත ජාතකෙන් මහරජ සුභ නිමිත්තයන් අරමුණු කොට පවත්නා වූ රාග සහිත විතර්කයෝ නුවනත්තා වූ ධර්ම ගුණෙහි අලුනා වූ ඍෂිවරයන්ද පෙළන්නාහ. කවර ශිල්පයක් වුවත් දැනගැනීම යහපත් බව. සාධූකෝ සිප්පතං නාම ආපී යදිස කී දිසං පස්ස ව්‍යා ජප්පහාරේන ලද්ධා ගාමා චතුද්දිසං. සාලිත්ත ජාතකයෙන් ශිල්ප නම් වූ දෙය කෙබඳු එකක් වුවත් යහපත්මය. බලව පීලා එලු බෙටි පිලා එළුබෙටි විදීමෙන් සතර දිශාවෙහිම ගම් ලද්දේය. සික්ඛේය සික්ඛ තබ්බානි සම්ති සච්චින්දෝ ජනා බාහියාහි සුබන්තේන රාජානම බිරාදයි. බාහිය ජාතකෙන් උගත යුතු කවර ශිල්පයක් වුවද උගන්නේය. පිටිසර ස්ත්‍රිය මැනවින් මලපහ කිරීමෙන් රජු සතුටු කළාය. බාහිය ජාතකය බලනු. යහපත් ස්ත්‍රීන් දක්නට දෙවියන්ද පැමිණෙන බව. ඉත්තියෝ ජීව ලෝකස්මින් යාහොන්ති සමචාරිණී මේධාවිනි සීලවතී සස්සු දේවා පතිබ්බතා. සුචරිතේ හැසිරෙන්නා වූ නුවනැත්තා වූ සිල්වත් වූ නැන්දනිය දෙවි කොට ඇත්තා වූ පතිවෘත්තා ඇත්තා වූ යම් ස්ත්‍රීහු සත්වලෝකයේ වෙද්ද තාදිසාය සුමේදාය සුචිකම්මාය නාරියා දේවා දස්සන මායන්ති මානුසියා අමානුසා. සුරියුපී ජාතකෙන් මනා නුවනැත්තා වූ පිරිසිදු ක්‍රියා ඇත්තා වූ මනුෂ්‍ය වූ එබඳු ස්ත්‍රිය දක්නට මනුෂ්‍ය නොවූ දෙවියෝද එති. සැමියකු නැති ස්ත්‍රිය නග්න බව. නග්ගා නදී අනුදකා නග්ගා රට්ටං අරාජිකං ඉත්තීපි විදවා නග්ගා යස්සාපි දස්ස බාතරෝ. ජලේ නැති ගංගාව නග්නය. රජකු නැති රට නග්නය. යම් ස්ත්‍රියකට සහෝදරයන් දස දෙනෙකු ඇතද සැමියකු නැතිනම් ඒ ස්ත්‍රිය නග්නය. ස්ත්‍රිය ප්‍රකට වීමේ කරුණ. දජෝ රතස්ස පඤ්ඤානං දුහමෝ පඤ්ඤං මග්ගිනෝ රාජා රට්ටස්ස පඤ්ඤානං බත්තා පඤ්ඤාන මිත්‍තියා. කොඩිය රතය ප්‍රකට වීමට කරුණය. දුම ගින්න ප්‍රකට වීමට කරුණය. රජ රට ප්‍රකට වීමට කරුණය. සැමියා ස්ත්‍රිය ප්‍රකට වීමට කරුණය. දෙවියන් පසසන ස්ත්‍රිය. යා දලිද්ධි දලිද්දස්ස අඩ්ඩා අඩ්ඩස්ස කිත්තිමා තංවේ දේවා පසංසන්ති දුක්කරං හි කරෝතිසා. කීර්තිමත් වූ යම් ස්ත්‍රියක් සැමියා දිළිඳු වූ කල්හි තොමෝ දිළිඳු වන්නේද. සැමියා පොහොසත් වූ කල්හි තොමෝ පොහොසත් වන්නේද. ඒ ස්ත්‍රියට දෙවියෝ පසසති. ඈ දුෂ්කර දෙයක් කරන්නීය. කතං නු තාසං හදයන් සුකරා වත ඉත්තියෝ යා සාමිකේ දුක්ඛිතම්බි සුකමිච්ඡන්ති අත්තනෝ. වෙස්සන්තර ජාතකයෙන් යම් ස්ත්‍රීහු සැමියා දුකටපත් කල්හි තමන්ට සැපකැමති වෙද්ද ඔවුන්ගේ හෘදය කෙසේද. අහෝ ඒ ස්ත්‍රීහු ඉතා ක්‍රූරයෝය. නින්දා කළ යුතු කරුණු තුනක්. දීරත්හු කණ්ඩිනං සල්ලං පුරිසං ගාල්හ වේදිනං දීරත්හු තං ජනපදං යත්තිත්හි පරිනායිකා. තේචාපි දික්ඛිතා සත්තා යේ ඉතිනං වසංගතා. ඛණ්ඩින ජාතකයෙන් හුල් වූ ඊය තදින් විඳින්නා වූ පුරුෂයා හට නින්දා වේවා. යම් ජනපදයක ස්ත්‍රිය කටයුතු විධානය කරන්නේද ඒ ජනපදයට නින්දා වේවා. යම් සත්ව කෙනෙක් ස්ත්‍රීන්ගේ වසඟයට පැමිණියාහුද ඒ සත්වයෝද නින්දිතය. නෑගෙවල් වල නොතැබිය යුතු අය. ගෝණං දේනුංච යානංච බරියං ඥාති කුලේන වාසයේ බජ්ජන්ති රතං ආයනකා අතිවයේහේන හනන්ති පුංගවං. ගවයාද දෙනද රතයද භාර්යාවද නෑගෙදර නොතබන්නේය. රත නැත්තෝ ඒ රතය පරිභෝග කරන්නාහ. පමණට වඩා බර ඇද්දවීමෙන් ගවයා නසන්නාහ. වැඩ සිදු නොවන වස්තු හා පුද්ගලයෝ. අගුණං ධනූ ඥාතිකුලේ ච බරියා පාරං නාවා අක්ඛ බඤ්ඤංච යානං දූරේ මිත්තෝ පාප සබායකෝ ච කිච්චේ ජාතේ අනත්ථචාරිණී භවಂತಿ. දුනුදිය නැති දුන්නද නෑගෙදර වෙසෙන භාර්යාවද පරතෙර තිබෙන නැවද අකුර බිඳුනු රතයද දුර වෙසෙන මිතුරාද පාප මිත්‍රයාද යන මොහු කරුණක් පැමිණ කලෙහි අර්ථය සිදු නොකරන්නාහු වෙති. ස්ත්‍රිය විසින් සැමියාට අවමන් කරන කරුණු අට. දිලින්දං ආතුරංචාපි ජින්නකං සුරා සොණ්ඩිකං පමත්තං මුද්ද පත්තංච සබ්බ කිච්චේසු හාපනං සබ්බ කාමප්පදානේන අවජානන්ති සාමිකං. දිලින්දු වූද රෝගී වූද මහලු වූද සුරාවට ලොල් වූද ප්‍රමත්ත වූද මුග්ධ වූද සකල කෘත්‍යෙහි ස්ත්‍රියට අනුකූල වන්නා වූද සකල ධනෙ ස්ත්‍රීන්ට දෙන්නා වූද සැමියාට ස්ත්‍රීහු අවමන් කෙරෙති නොසලකති. ස්ත්‍රීන් විසින් සැමියාට වරද කරන කරුණු නමය. ආරාමශීලා උයානං නදී ඥාති පරකුලං දුස්ස මණ්ඩන මනියුත්තා යත්ති යාචිත්ති මජ්ජපායිනි යාච නිල්ලෝ කන සීලා යාව පද පද්වාරඨායිනි නවේහි ඒතේහි ඨානේනි පදෝස මා හරಂತಿ ඉත්‍යෝ. සැමියාගෙන් අවසරක් නැතිව ආරාමයන්ට යන්නා වූද උයන්වලට යන්නා වූද ගංගා සමීපයට යන්නා වූද නෑගේවලට යන්නා වූද අනුන්ගේ ගේවලට යන්නා වූද වස්ත්‍ර අලංකාර කිරීමෙහි යෙදෙන්නා වූද මත්පැන් පානය කරන්නා වූද නිතර කවුළු ආදියෙන් පිටත බලන්නා වූද තමාගේ අවයව දක්වමින් නිතර දොරකඩ වෙසෙන්නා වූද ස්ත්‍රීහු මේ කරුණු නවයෙන් සැමියාට වරද කෙරෙති. භාර්යාවෝ හත් දෙන. වදක භාර්යාව පදුට්ඨ චිත්තා අහිතානු කම්පීනි අඤ්ඤේසු රත්තා අතිමඤ්ඤතේ පතින් ධනේන කිත්තස්ස වදාය උස්සුකා යා ඒව රූපා පුරස්ස බරියා වදකාච බරියාති ච සා පෞච්ඡති. යම් භාර්යාවක් දුෂ්ට සිත් ඇත්තීද සැමියාට හිතානුකම්පා නැත්තීද අඤ්ඤ පුරුෂයන්ගේ කෙරෙහි ඇලුනීද සිය සැමියා පහත්කොට සිතාද ධනේදී ගන්නා ලද තැනැත්තියක් වන්නේද සැමියාට වද කිරීමට උත්සාහ ඇත්තීද පුරුෂයාගේ එබඳු වූ භාර්යාවක් වන්නේ නම් ඒ භාර්යාව වදක භාර්යාවයයි කියනු ලැබේ. චෝර භාර්යාව යං ඉත්‍යා වින්දති සාමිකෝ ධනං සිප්පං වනිජ්ජංච කසින් අදිට්ඨහං අපම්පි තස්මා අපහාතු මිච්ඡති යා ඒව රූපා පුරිසස්ස බරියා චෝරීච බරියාති ච සා පෞච්ඡති. ස්ත්‍රියගේ සැමියා ශිල්පයෙන් හෝ වෙළඳාමෙන් හෝ සීසෑමෙන් හෝ යම් ධනයක් ලබාද එයින් ස්වල්පයක් හෝ ගනු කැමැත්තීද පුරුෂයාගේ එබඳු යම් භාර්යාවක් වන්නේද ඈ චෝර භාර්යාවයයි කියනු ලැබේ. ස්වාමි භාර්යාව අකම්ම කාමා අලසා මහග්ගයා පරුසාච්ච චණ්ඩීච දුරුත්තවාදිනී උට්ඨාය කානං අභිබුය්‍ය වත්තති යා ඒව රූපා පුරිසස්ස බරියා අයියා ච බරියා ච බරියා තී ච සා පෞච්චති. යම් භාර්යාවක් තොමෝ වැඩකිරීමට නොකැමැත්තීද අලසද බොහෝ ආහාර අනුභව කරන්නේද ක්‍රූරවන්නේද බොහෝ කිපෙන්නේද පරුස වචන කියන්නේද පවුල රැකීම සඳහා වීරය කරන්නා වූ ස්වාමි පුරුෂයා යටකරගෙන වෙසෙන්නේද පුරුෂයාගේ එබඳු වූ යම් භාර්යාවක් වන්නේද ඈ ස්වාමි භාර්යාවයයි කියනු ලැබේ. මාතෘ භාර්යාව යා සබ්බදා හෝති හිතානු කම්පිනී මාතාච පුත්තං අනුරක්ඛතේ පතින් තතෝ ධනං සම්බත මස්ස රක්ඛති යා ඒව රූපා පුරිසස්ස බරියා මාතාච බරියා තීච සා පෞච්චති. යම් භාර්යාවක් සමකල්හිම ස්වාමියාට හිතවත් වන්නේද අනුකම්පා ඇත්තීද පුත්‍රයෙකු රක්නා මවෙක් හෝ සැමියා ආරක්ෂා කරන්නේද ඔහුගේ රැස්කළ ධනය ආරක්ෂා කරන්නේද පුරුෂයාගේ එබඳ වූ යම් භාර්යාවක් වන්නේද ඒ භාර්යා තොමෝ මාතෘ භාර්යාවයයි කියනු ලැබේ. භගිනී භාර්යාව යථාපි ජෙට්ඨේ භගිනී කනිට්ඨා සාගාරවා හෝති සකම්හි සාමිකේ හිරිමතා බන්තු වාස වාසානුවත්තිනි යා ඒව රූපා පුරිසස්ස බරියා භගිනී ච බරියාති ච සා පෞච්චති. යම් භාර්යාවක් බාල නැගණිය දෙටු සොහයුරා කෙරෙහි යම්සේ පවතින්නේද එසේ තමාගේ ස්වාමි පුරුෂයා කෙරෙහි ගෞරව සහිත වන්නේද ලැජ්ජා ඇත්තීද ස්වාමියාගේ කැමැත්තට අනුකූලව හැසිරින්නේද පුරුෂයාගේ එබඳ වූ යම් භාර්යාවක් වන්නේද ඕතමෝ භගිනි භාර්යාවයයි කියනු ලැබේ. සබිහි භාර්යාව යාචීද දිස්වාන පතින් පමෝදති සකී සකාරංච චිරස්ස මාගතං කෝලෙය්‍ය කා සීලවති පතිබ්බතා යා ඒව රූපා පුරිසස්ස බරියා සබීච බරියාචි ච සා පෞච්චති. යෙහෙලියක් බොහෝ කලකින් ආ යහළුවෙකු දැක සතුටු වන්නාක් මෙන් යම් භාර්යාවක් සිය හිමියා දැක සතුටු වන්නේද මනා කුල ඇත්තීද සිල් ඇත්තීද හිමියා දෙවි කොට වසන්නේද පුරුෂයාගේ එබඳු වූ යම් භාර්යාවක් වන්නේද ඕතමෝ සබී භාර්යාවයයි කියනු ලැබේ. දාශී භාර්යාව අකුද්ද සන්තා වදදණ්ඩ ච තජ්ජිතා අදුට්ට චිත්තා පතිනෝ තික්ඛති අකෝදනා බන්තු වාසන වන්තීනි යා ඒව රූපා පුරිසස්ස බරියා දාසීච බරියා තීච සා පෞච්චති. යම් භාර්යාවක් සිය හිමියා විසින් දණ්ඩක්ගෙන තී මරමියයි තර්ජනය කරන ලද්දී නොකිපෙන්නේහිද ශාන්ත වන්නේද අදුෂ්ට සිත්තත්තීද හිමියාගේ තර්ජනය ඉවසාද ක්‍රෝධ නොකරන්නේද හිමියාගේ කැමැත්ත අනුව පවතීද පුරුෂයාගේ එබඳු යම් භාර්යාවක් වන්නේද ඕතමෝ දාසී භාර්යාවයයි කියනු ලැබේ. නිරයට යන භාර්යාවෝ යාචීද බරියා වදකාති උච්චති චෝරීච අයියාචීච යා පෞච්චති දුසීල රූපා පරුසා අනාදරා හායස බේදා නිරයං වජන්ති. යම් මෙහි යම් භාර්යාවක් වදක භාර්යාවයයි කියනු ලබාද යම් භාර්යාවක් චෝර භාර්යාවයයිද ස්වාමි භාර්යාවයයිද කියනු ලබාද දුස්සීල ස්වභාවයත්තා වූ හිමියාට අනාදර කරන්නා වූ ඒ භාර්යාවෝ මරණින් මතු නිරයට යති. සුගතියට යන භාර්යාවෝ යාචීද මාතා භගිනි සඛීච දාසීච පරියාතිච යා පෞච්චති සීලේ තිතා නා චිරත්තං සංමුතා කායස්ස වේදා සුගතං වජාන්ති අංගුත්තර සත්තක නිපාතයෙන්. මෙහියම් භාර්යාවක් මාතෘ භාර්යාවයයිද භගිනි භාර්යාවයයිද සබී භාර්යාවයයිද දාසි භාර්යාවයයිද කියනු ලබාද සීලේහි පිහිටියා වූ බොහෝ කලක් වරදින් මිදී වාසය කළා වූ ඒ භාර්යාවෝ මරණින් මතු සුගතියට යන්නාහ. මල එකෙක් මල එකියක් හා වෙසෙන පවුල. උභෝච හොන්ති දුස්සීලා කදරියා පරිහාසකා තේ හොන්ති ජානි පතයෝ චවා සංවාසමගාතා. යම් පවුලක අබුසමි දෙදනාම දුස්සීලයෝ වෙද්ද තද මසුරෝ වෙද්ද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝච කරන්නෝ වෙද්ද ඒ අමුසැමියෝ එක්ව විසීමට පැමිණියා වූ ගුණය මල බැවින් මල තැනැත්තෝය. මල හිමියෙකු හා දෙවියෙක් වෙසෙන පවුල. සාමිකෝ හෝති දුස්සීලෝ කදරියෝ පරිහාසකෝ බරියා සීලවති හෝති වදඤ්ඤූ විතමච්චරා සාපි දේවී සංවසති චවේන පතිනාසහ. හිමියා දුස්සීල වේද තද මසුරු වේද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝෂ කරන්නේ වේද භාර්යාව සිල්වත් වන්නේද දෙනසුළු තැනැත්තියක් වන්නේද නොමසුළු තැනැත්තියක් වන්නේද ඒ දේවිය ගුණ මරණයෙන් මල හිමියෙකු හා එක්ව වසන්නේය. මල එකියක් දෙවියෙකු හා වෙසෙන පවුල. සාමිකෝ සීලවා හෝති වදඤ්ඤූ වීත මච්චරෝ බරියා හෝති දුස්සීලා කදරියා පරිහාසිකා සාපි චවා සංව සති දේවේන පතිනාසහ. හිමියා සිල්වත් වේද දෙනසුළු වේද නොමසුරු වේද භාර්යාව දුස්සීල වන්නේද තද මසුරු එකියක් වන්නේද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝෂ කරන තැනැත්තියක් වන්නේද ඒ ගුණ මරණයෙන් මල භාර්යාව ගුණෙන් දෙවි වූ හිමියා හා එක්ව වසන්නීය. දෙවියෙකු හා දේවියක හා වෙසෙන පවුල. අඹුසැමි දෙදෙනාම සැදැහැවත් වෙද්ද දෙනසුළු වෙද්ද සීලයෙන් යුක්ත වෙද්ද දැහැමෙන් ජීවත් වන්නෝ වෙද්ද ඒ අඹුසැමියෝ ඔවුනොවුන් හා ප්‍රිය කතා ඇත්තෝ වෙති. උබෝ සද්දා වදඤ්ඤූච සඤ්ඤතෝ ධම්ම ජීවිනෝ තේ හොಂತಿ ජානි පතයෝ අඤ්ඤමඤ්ඤං පියවදා. අත්ථා සමෝ පචුරා හොಂತಿ පාසත්තං උපජායති අමිත්තා දුම්මනා හොಂತಿ උබින්නන්තං සමසීලනං. ඔවුන්ට අර්ථයෝ එනම් ධනය බොහෝ වෙති පහසුවෙන් විසිය හැකි වෙයි. සමාන සිල්ලත්තා වූ ඒ දෙදෙනාගේ සතුරෝ නොසතුරු සිත්ත්වෝ වෙති. ඉද ධම්මං චරිත්වාන සමසී ලබ්බතා උබෝ නන්දිනෝ දේව ලෝකම්හි මෝදන්ති කාම කාමිනෝ. අංගුත්තර චතුක්ක නිපාතෙන්. සමාන සීලවෘත ඇත්තා වූ ඒ දෙදෙන මේ ලෝකයෙහි ධර්මයෙන් හැසිර මරණින් මතු දිව්‍ය ලෝකයෙහි කාමයන් කැමති වෙමින් සතුටු වන්නාහ. ගිහිගෙයි විසිය යුතු අයුරු. න සාධාරණ දාරස්ස න බුඤ්ඤේ සාදු මේකකෝ න සේවේ ලෝකා යතිකං නේතං පඤ්ඤාය වද්ධනං. සාධාරණ භාර්යා ඇත්තෙක් නොවන්නේය. මිහිරි වූ බොජුන් අන්‍යන්ට නොදී තෙමේම නොවලඳන්නේය. අනර්ථකාරී වූ ලෝකායතවාදය සේවනය නොකරන්නේය. එය නුවණ වඩන්නක් නොවේ. සීලවා වත්ත සම්පන්නෝ අපමත්තෝ විචක්කනෝ නිවාත වුත්ති අත්තද්දෝ සූරතෝ සකිලෝ මුදු. සිල් ඇතියක් වන්නේය, වතින් සම්පූර්ණ කෙනෙක් වන්නේය, ප්‍රමාදන වන්නේක් වන්නේය, නුවණැතියෙක් වන්නේය, අතිමානය නැති යටහත් පැවතුම් ඇතියෙක් වන්නේය, තද පුද්ගලයෙක් නොවන්නේය, පවින් වැලකුණු එකෙකු වන්නේය, ප්‍රිය කතා ඇතියෙකු වන්නේය, මෘදු එකෙක් වන්නේය. සංගතෝ ච මිත්තානං සංවිභාගී විදානවා තප්පේය අන්නං පානේන සදා සමන බ්‍රාහ්මණං. මිතුරන්ට සංග්‍රහ කරන්නෙක්ද, දියයුත්තන්ට බෙදා දෙන්නෙක්ද, කටයුතු විධානය කරන්නට දන්නෙක් වන්නේද වන්නේය. හැම කල්හිම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආහාර පානයෙන් සන්තර්පණය කරන්නේය. ධම්මකාමෝ සුථාදරෝ භාවෙය්‍ය පරිපුච්චකෝ සක්කච්ඡං පෛරුපාසෙය්‍ය සීලවන්තේ බහුස්සුතේ. ධම්මකාමියෙක්ද, ශ්‍රුතයට ආධාර වූයෙක්ද, කළයුතු නොකළයුතු දෑ පිළිබඳ පිළිවිසීමේ කරන්නෙක්ද වන්නේය. සිල්වතුන් හා බහුශ්‍රුතයන් ගෞරවයෙන් ඇසුරු කරන්නේය. ගරමාසව මානස්ස ගහට්ටස්ස සකං ගරං කේමා වුත්ති සියා ඒවං ඒවං නු අස්ස සංගහෝ. ගිහිගේ වාසය කරන්නාහට මෙසේ ස්වකීය ගෘහය බය රහිත වන්නේය. මෙසේ හැසිරීමෙන් ඔහු විසින් චතුර්විධ සංග්‍රහයද කරන ලද්දේ වන්නේය. අවියා පජ්ජා සියා ඒවං සච්චවාදීච මානවෝ අස්මා ලෝකං පරං ලෝකං ඒවං පෙච්චන සෝවති. විදුර ජාතකයෙන් මිනිස් තෙමේ මෙසේ කිරීමෙන් නිදුක් වන්නේය, සත්‍යවාදීද වන්නේය. මෙසේ කළ තැනැත්තේ මරණින් පසු මේ ලෝකයෙන් පරලොව ගියේ ශෝක නොකරන්නේය. පංචම සතකය නිමි.